ණයගෙවන්න වැට් වැඩි කරනවා කියන එක සම්පූර්ණ බොරුවක් කියන එක මේක අතේ පත්තු වෙන බොරුවක් මේ කියන්නේ ඉලක්කම් මුකුත් නැතුව සංඛ්‍යා දත්තේ නැතුව කටට එන පල් බොරුවක් කියන එක සාධාරණ නෑ ඒක නිසා මේ රටේ විද්‍යුතුන් බුද්ධිමත් ජනතා තේරුම් කරගන්න ඕනේ මේ වැට් බදුබර පටවන මේ රටම බදුබරෙන් ගිනි කියන්නේ මහින්ද රාජපක්ෂ රජයේ ණයගෙවන්නට නෙමෙයි අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය කරනකොටගෙන එදිනෙදා කටයුතු පවත්වාගෙන යන ප්‍රමාණවත් ආදායමක් උපදවා ගන්න බැරිකමේ ප්‍රශ්නේ වෙනුවෙන් තමයි මේ වැට් ඉහළ නංවන ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බදු ඉහළ නංවන අපීමිත පීඩනයක් පටවලා තියෙන්නේ.